ධර්මානුශාසනාව කරුණු පිනිතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. අනිත් කාර්යය තමයි දෙනෝ කියන දරුවන් හැදන්නේ පුදුමාකාර සංඥාවකින් නැතිදී. ඒ දරුවෙකු උදා අලදී ලැබුණු අවස්ථාවේ අන්නේ අත්දැකියේ අන්නේ තාසේ ආදී වශයෙන් කියනකොට ඒ දෙනාපියන්න පුදුමාකාර මානසික සතුටක් ප්‍රේතයන් නැතිවක් ඇති වෙනවා. විතා කතා කරන්නේ නැතිනම් උත්තර සංකප්පයේ ප්‍රේතය කියන දේශනාවක් කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට පිළිතුරු දේශනාවක් හදලා දුන්නා. ඒක තමයි මාත්‍රකාදල ගාථාව බුදු දේශනාව. විද්‍යා උත්තරතං පෙත්තා අවිද්‍යා නිතතං යරා දාන සංඝෝ පරද නානං බුද්ධෝ පරදතං වරු ඉරල බලා වැඩනගේ අතුරන් ප්‍රේස්තන දේතනයි විද්‍යාවයක් ප්‍රඥාව සම්මාදිට්ඨිය පාප වැඩනගේ අතුරන් ප්‍රධාන දේතනයි අවිද්‍යාව මෝහය අවිද්‍යාවෙන් අපරේ ප්‍රේතයන්ගේ මහා සංගරත්නිය කතා කරන්නේ ප්‍රේතයන්ගේ ලෝකදා බුදුරජාණන් වහන්සේ කියන එක පිළිතුරු දායකයි. එතන විද්‍යාව නම් එතන හැදෙන්නේ සම්මාදිට්ඨියයි නැත් සම්මා ප්‍රඥාවයි. සම්මා ප්‍රඥාව තමයි මෙතන විද්‍යාව නම් හැදෙන්නේ. ඒකට විද්‍යා කියන කාලයදුනේ ප්‍රේමයේ විද ඥානයේ තියෙන ධාතුවේ හැදෙච්ච කාර්යයක්. විද්‍යාවේ යම්කිසි දෙයක විනෝද ධර්මය ආවෝදක් වනයක් නැත්නම් ඒකට විද්‍යාව කියලා නෙමෙයි විනෝද ධර්මය කියලා. මොන ආර්ජයක් කියන්නේ මේ ගැඹුරතම ආවෝද කරගන්න. ඒ ආවෝද කරගන්න සුඛයන්නේ ප්‍රඥාවෙන් සම්මාදිට්ඨිය. ඒ නිසා දෙවිගේ ජීවිත අත්‍යවශ්‍යකේ තමයි විද්‍යාව. ඒ දෙවියෝ කියන්නේ විද්‍යාවක් විද්‍යාවෙන්වත් ප්‍රඥාවෙන් කුතලයක් කරගත්තු. ධනලෝකයෙන් ප්‍රඥාවෙන් ඥානයක් ලැබුවෝ. අවිද්‍යාව බල ලැබෙන්නේ විද්‍යාවෙන් ප්‍රඥාවෙන් ප්‍රඥාන ලැබී කරගත්තෝ. විපස්සනා ඥාන ලැබෙන්නේ ප්‍රඥාවෙන් විපස්සනා ලැබුවෝ. සෝවාන් යන්නේ ප්‍රඥාවෙන් විපස්සනා ලැබුවෝ. සතරදාගාමියන් අනාගාමියන් රහත් වෙන්නේ සතර විදියෙන් ලෝකදාගුතියෙන් ප්‍රඥාවෙන් පාරමිතා වීමෙන්. මිනිසා ලෝකේ යහපතක් ඉහළ බලා දිනුවක් කරගෙන යන මේ සියල්ලට ප්‍රධාන වන්නේ විද්‍යාවයි ප්‍රඥාවයි. එනිසා දෙවියන්ට මිනිසයන්වත් ලෝකයට දැන දෙනාටම දිනුව සඳහා අවශ්‍ය වන ප්‍රධානම ධර්මතාව තමයි ප්‍රඥාව සම්මා දිට්ඨිය. ඒක ආර්ථකලක් කියනවා චින්තාමය ඥානෙ සුතමය ඥානෙ භාවනාමය ඥානෙ. චින්තාමය ඥානෙ කියන්නේ කලින් විශේෂයක් අහන්නේ දකින්නේ නැතුව කියන්නේ නැතුව තමන්ම පුතාමතා වෙන නිස්සාරද කියලා. ඒක චින්තාමය ඥානෙ කියන්නේ. මහබුදු සංවිධායන් වහන්සේ මා උන්නග්ගයක පත්තල. කාගෙන්ව තාලමනේ ප්‍රතිංතතු උගන්වගෙන නෙමෙයි. තමන් වහන්සේම පුතාමතා ඒ මහා නියක් සම්බන්ධව ඉතලක් අතා පිටුනල යන්න පුළුවන් මේ මොහොතේ. ඒක දෙත්තමත් අදතන දුක්කම පාල් දැන් වෙනවා. ඒක දෙත්තමත් අදතන පාන් ඔක්කොම නේනවා. ඒක දෙත්තමත් අදතන දුරයන් ලොක්කම වැහෙනවා. ඒක දෙත්තමත් අදතන දුරයන් ලොක්කම ඇරෙනවා. මේවා හිතාමත තමන්න නුඹින් කරපු දේයන් දැන් ප්‍රාණ චින්තාවේ ඥානෙ කියලා. ඒ මහරුද කල්විතයන් වහන්සේ වාද හතේ පදන් පුදුමාකාර ප්‍රශ්න විකල්පවලදී විකල්පනා දේවා. ඒ කියන්නේ වැඩි හිතයන්ගෙන් ගුරුවරුන්ගෙන් අපේ ජනකර නෙමෙයි. වෙන භාෂා තාත්‍රික වල නෙමෙයි. උනාට උපතන්නේ යමක් පිටාමත ආගම කරගන්න ප්‍රඥාවේ උපදී කියලා. එනික ආදත් කාවිත්‍යයන් ඥානවන්තයන් මහසුදුකන් විචාන් වාසයදී කියතිය. අන්නා මේ පිටාමත තමන්ම ආගම කරගන්නා වෙන එදිට කියනවා විචින සූතාම ඥානෙ. බලයෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් අධ්‍යාත්ම ලක්ෂණය ඉගෙන ගැනීම ලබා ගන්න ආවෝදයේදී කියන අත්‍යවශ්‍ය ඥානය කියලා. භාවනාවේ ඥානයෙන් ඒ චින්තාමය ඥානය, දීතා මුතුම ඥානය, දීතා ඊළඟට සමුද භාවනා විපස්සනා ඥානය වැඩෙනවා. සමුද විපස්සනා වඩලා දීතාත්‍ර ඥාන, අරූපාත්‍ර ඥාන අප සමාපත්ත අත් අභිධායතන අත් විමුක්ත ඒ අවබෝධය ගන්නවා. ඒගොල්ලෝ නිකාතනාවන වලලා කතනාවන වලලා මාර්ගඵල ඥාන උත්තරය ගන්නවා. මෙලහාට කියනවා භාවනාවේ ඥාන භාවනාවේ ඥාන. උපේත බෞද්ධයෝ ඉගෙනගෙන තෑම ගලාගෙන මේ ප්‍රඥාව අවශ්‍ය වෙනවා. බෞද්ධයන් මේ ප්‍රඥාව සම්මා දිට්ඨියෙන් හඳුන්වනවා. සම්මා දිට්ඨියේ හේතුව යාපාවල කියලා. යාපාවකෝ දිට්ඨිය සම්මා දිට්ඨියයි. නිරදි දිට්ඨිය සම්මා දිට්ඨියයි. එයාගේ නෛර්යාවතෝ නෛර්යයන් කියන්නේ මේ සම්මා දිට්ඨිය ඒ සම්මා දිට්ඨිය පහළවෙන එකල අල්පාවේ සුභිතේ දන්නේකක් දෙනවා. ඒකට නිවන කියලා කියන්නේ නෛර්යානික පමනෝවා. අනිත් කෙතේ මේ සම්මාදිට්ඨිය අපතන් නැතනවා මාර්ගඵල පුතනේ මාර්ගපුතනේ දාපාම කුසල දෙනවා. ඒක නිසා මේ සම්මාදිට්ඨිය කුසල. ඒක යහපාවට නිවනට කුසල කියන මේ ආර්ථයෙන් තමයි සම්මාදීන කඩේ කරන්නේ. ඒකත් නිවැරදිව නෛර්යානිකව කුසල වූ ප්‍රඥාවේ සම්මාදිට්ඨියයි. අනිත් ආගමිකයන්ට ඒ සම්මාදිට්ඨිය පිළිගන්නේ ඒත් ප්‍රඥාවෙන් යන්නේ වැඩ කරන්නේ ප්‍රඥා දුරු කා ගහන පාපී කියලා කියනවා. විචාරකයක් මිත්‍යා දෘෂ්ටිය දිටිනාටිකය සංඥාවක් එවැනිම විචාරය විචාර දෙකම ඒවල් ගහන පාපී කියලා කියනවා ප්‍රඥාවට පුරු වෙන කරනවා ප්‍රඥාව නෙවෙයි. දැන් යස්කතාව දනිස්නාදනය කියන්නේ භයානක දේවල් තමයි භූමි බලාවන් ජීවිතෙන් මෙතුවා. ඒ වාද ගන්න නුවන අඳුන් යන්නේ විස්සා ආගාමී කියලා. ඒක සැබෑ ප්‍රඥාව නෙවෙයි. ප්‍රඥාව වගේ වැඩකෙන වෙනත් පිටපැදුර ගන්න කියලා. ඒක තමයි විස්සා ආගාමී. ඒ හැර මෙතන අඳුන් යන්නේ අර සම්මා දිට්ඨියකවත් මඟකල නිවන දක්වා ජීවිතය ගන්න කියන ප්‍රඥාවයි. එනිසා ලෙවදී සත්‍යයන් විස්තරිනේ කියන ගෝලවල වැඩිවීම අස්තම නියම් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි වැඩිවීම උදකඩන් අස්වාද කරනවා. නඩාතනවා. ඒ වගේ තමයි අප දැනන දුනා විසින් දන් දීල දී වැදල භාවනා කරලා බණ භාවනා කරලා වැඩිවීම මේ ප්‍රඥාව ඕකමේ කරන්න වර්ධනය කරන්න අපි අනිස්ථාන කරන්න ඕනේ. මෙසාදු සෑම කුසලයේ අදදී ප්‍රාර්ථනා කරන්න ඕනේ. මට සතර මඟකල වේල දක්වාම දිනෙන් දින ස්වාගනීමට සම්යක් ප්‍රඥාව වැඩවඩා දින කරගන්න පැත්තේ ලැබුවා අපිට අනිස්ථාන කරගන්න ඕන. දෙලමතාවේ තමයි අවිද්‍යා නිතකයන් වරා. ලෝකයේ පිළිහිමක ප්‍රධානම හේතු අවිද්‍යාවයි. දෙලෙන් පස්කව කරන්නේ අවිද්‍යාවයි. ගතාමකව කරන්නේ අවිද්‍යාවයි. ආනන්තරේ කර්ම කරන්නේ අවිද්‍යාවයි. විසිතු ගන්නේ අවිද්‍යාවයි. යම්තා අවිද්‍යා ව්‍යාපාද ක්‍රෝධ උපනාව මක්ක කලාප විචා මර්ථනී මාය ආකාපේ කම්ම ධාරම්භ මාන අතුනාන මන ප්‍රමාද සංදිත් කරානා සාදාන ගා දුක්ඛ නිස්සං විතා කියන මේ දැක් ඔක්කම ඇතුලෙන් අවිද්‍යාව. ඒ අවිද්‍යාව කියන්නේ අනුගමේ තාපාතුරු ව්‍යාපාද කියන මෙතරම දෙතර තුන බව. ක්‍රෝධ කියන්නේ ක්‍රෝධයෙන් දෙතර තුන බව කොහෙදදී උපලහයන් ගල්බෝයෙට කරගෙන යන්නේ. ඔයගොල්ලෝ මත් කියලා කියන්නේ අනුන්ගේ ගුණය මපා ගැනීම. අනුන්ගෙන් තමයි ලැබෙන උපකාරය අමතක කරනවා. අනුන්ගේ ගුණාත්මකයේ පහත්කම උපදවා. ඒක මත්. බලවත් කියන්නේ අනුන්ගේ ගුණය සමාන සමානකට උපදවා. ඒක ප්‍රථම අකුසල. විස්තර කියන්නේ අනුන්ගේ දේශාතිය. මත් කියන්නේ තමන්ගේ දේව මතුරුකම් කිරීම. එවැනි මායාව කියන්නේ තියෙන අදුල පහලා ගැනීම. සාධුවක නැති ගුණ ඇඟවීම. කම්ම කියන්නේ ගුණ කෙනෙන්නෙක් දරගන්න දෙන. කාර්ම කියන්නේ එකකට පිළිවෙල පරි ගැනීම. මාන කියන්නේ තමයි උසස්කම ගැනීම. මාන අපමාන කියන්නේ උසස්කමට ගැනීම. මාන අතුමාන. මලක් තමයි කියන්නේ මගේ නම්වත් වීම. ඒ කියන්නේ සමාද තියෙන නාමාදීරය ගැන අලෙන් බලා යතුන් කලෝ උසස්කත ගැනීම ඒව මුසපත් වෙනවා. ප්‍රාණියම තමයි කියන්නේ මුතවම අතිවිදේ කරා උසාව පිළිගෙන දැන පස්තර දාලා මෙතරම නිදල් දෙපාලෙ දෙවිල තමයි. සංවිත් කර්මාර්ථල කමං වේල දෘෂ්ටි හිතේ ආයවදන්නේ. ආදාන ගාමයෙන් කමං වේල හිතේ ආලෙක අදාත ස්ථිර කරගන්නේ. වැඩි කොට ගන්නේ දුක්ඛමෙත්තාන් මුදාසයන් කවුරුත් යන්නේ වැරදි ඇලියෙන් අත්හැරෙන්න කිව්වා. ඒ ඔක්කොම තුනේ අවිද්‍යාවට. අලෝකයේ සුරසන්තය කියන්නේ අවිද්‍යාවට. ප්‍රේමකත් කියන්නේ අවිද්‍යාවට. ලයිබලෝ ගැනීම, වැරදි කරනු, සුරුදුන් ගැනීම අවිද්‍යාවට. අල්ලයන් ගලියන් දීරන්නේ අවිද්‍යාව නිසා. එලෙන් කුදේ එවාදීන අංග විකලාය උම්මත්ත මන්ද බුද්ධකාලින්නේ අවිද්‍යාවෙන් කරට අවශ්‍ය නිසා. එවැනිම සංවිව කාල සූත්‍ර සංධාන රෞරේ මහාරෞරේ කාමප්‍රචා පරිදිගල අතලන නරකේ කප්පේ තුගනෙන්නේ අවිද්‍යාව නිසා. කාල සංවිත නිජාන සංවිත කුද්ධාසුක කරදවතුති ජීවයේ ප්‍රයෝජනවලින්නේ අවිද්‍යාව නිසා. නාගරණින්නේ අවිද්‍යාව නිසා, බුරිවිදවන්නේ අවිද්‍යාව නිසා, අතුරුදහන්න්නේ අවිද්‍යාව නිසා. එවැනිම ප්‍රතිපත්තර ඈත ප්‍රතිපත්තරින්නේ අවිද්‍යාව නිසා. ඒවා වෙනම විකල්පයකට නොවේ කියලා කියන අවිද්‍යාව. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඕනෑම සුනෝගේ පිළිම වෙනක ප්‍රධාන හේතු අවිද්‍යාව. අතනිසා බලමු සුද්ධාවාසකර ලෝකය නාගන්‍ය තුමල අල්මත් මේ චතනාපාරක වෙන්නේ අවිද්‍යාව නිසා. ඒක ඇඟිල්ලකින් දහකට ලෝක දාතු බබුයන් තරම් හේගෝ බල සම්පන්න ධර්මයාකම නැත ආකාරයක් තුන් අවිද්‍යාව නිසා. ඒ කල්පාවියෙන් නැතන පිටදීම සිද්ධ වෙන අවිද්‍යාව නිසා. ජරාවද කල්පෙන් අවිද්‍යාව නිසා. මරණයද කල්පෙන් සෝත වෙන අනන්ද වැළපෙන්නේ ආයත දෙකෙන්නේ මානසික දෙන්නා දෙන්නේ වැඩි ආයතයක ගැත්තන් අප්‍රියම සතුයන් ප්‍රියම වෙනුවෙන්නේ දැනුත් කලබ්ජාතිගේ නමේ විකල්පයේ කියන්නේ පංචස්කන්ධ පරිහරණය කරන්නේ අවිද්‍යාව මූලිකට ඇති බැවිනි මේ විචාලයේ තේරුම විකල්පයේ හේතුන අවිද්‍යාව දාන දීර් ගන් දීලා පින්කල බානාත ලබසන්ත අනුප්‍රාසනා කරන්නේ කොහොමද අර මහා මේරුතරුගේ මානිර කරුවේ කොහෙද සමතලා කරන්න පුළුවන් නම් යම් විදියකින් ඒ වාගේම මේ අපේ මහනගරයේ අසතුලනේ අවිද්‍යාව අපේ පිටින් කෙරෙන ගෝල ගෝල මේ අවිද්‍යාව සම්පූර්ණ විනාශකල නැතිකල විද්‍යාවකෙන් සතර මඟ බල නිර්වාණාභෝග කරගන්න ප්‍රඥාව උපදවා ගන්න අපට වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ සංගෝ භවගතව පවද පවදනාන ලෞකික සමාන්තරේ මේ ලෝකේ මේ සත්‍යයයි දිනවා අපාද සත්‍ය දීපාද සත්‍ය චතුර්පාද සත්‍ය බහුපාද සත්‍ය අනිදිනවා මේ නියමයේ මේ සත්‍යය තයි දිනවා මේ අනිදින සෑම සත්‍යයන් අතර බොහෝ දෙනාට තයි දිනන්නේ ලෝකේ ලෝකේ නෑ එමෙත් සියයක් නැතුව සමාධියක් නැතුව ඥානාවක් නැතුව මේ විචාරක බවල මේකේ අදාහ එවැනි ගැටලු තියෙනවා. නමුත් මහා සංගරාජයේ ගමන් කරන්නේ අලෝකයෙන් අලෝකයෙන් අලෝකයෙන්. සීලයේ සමාධියෙන් ප්‍රඥාවයි. එවැනිම චතර සංවර සීලයේ, ධාතුමය සංවර සීලයේ, දරාගෙන ඉන්ද්‍රිය සංවර සීලයේ දරාගෙන, ආජීව පරිසුදු සීලයේ දරාගෙන, ප්‍රත්‍යක්ෂන්නේ සුදු සීලයේ දරාගෙන මේ සිංහ විසුන් වහන්සේලා කාර්යකාර වැඩිනවා, ගමන් වැඩිනවා, තුන්දපාත වන්නා කාර්යකාර වැඩිනවා. මේ වරිණ වරිණ ජනගතාට අතෝ සම්පදාන කාර්යය වැඩිමු. විද්‍යාත්මක ගලපාවේ වැඩිමු. සමේතයද ආතක් දැල්වා බලන්න. මේ නිේ කියනවාදල ආතක් කරන්නේ ගැතෙන්නේ. අර විදේක භාවනා මනසිකාණයෙන් ගමන් කරනකොට යම් යම් විතර විතරකට විදිනවා වරිණ අල්ලාගේ දෙමු මුලට ගහක් අද්දන්නේ නැතුන් වියත් සියලක් පාදයන් ලබා ගන්නවා වගේ තමයි බුදු දිටුවන්ගේ පුතාගේ පහළ වෙන්නේ කලත්තලා වැඩිමු. දැන්නම් ලැබෙනකොට අර දුකෙන් දෙලෙන්නගේ දුක අමතක වෙනවා. සෝතෙන් දෙලෙන්නගේ සෝත අමතක වෙනවා. බයෙන් දෙලෙන්නගේ බය අමතක වෙනවා. කාමීක සම්මලනම් ආදිත විරාගීක වෙනවා. වේදීක සම්මලනම් මෛත්‍රී විජාගාලපත් වෙනවා. වේලාතන බබුසයන් පිටක් පාවගෙන ආදිමනම් අර සංවරයේ දැතමොත දුක සුදායක කල්පාවටපත් වෙනවා. දෙවියන් දරුවෝ ළඟා යන්නේ, කතමිතේකයා ළඟෙන්නේ, සාමිකාර ජීවෙන්නේ, ගුණමනෝ ජීවෙන්නේ, ලෙන්තෙන් ගලවෙන්නේ, ආයත ලබ්ධයන් දුකේ තියෙන නමුලලා සුදුසු සම්පල් ලබන්න හේතු වෙනවා. මේවා මේ ලෞකික අසෙන්නේ ලෝකෝත්තර අසෙන්නේ. ඒ සංගරන්නේ දැකීමෙන් තමගේ සංසාර නැබෙන ආතුරාවේ අසූරයයි. මහාපාතක මහරහතන් වහන්සේ දැකීමෙන් තමලක් නෝ, කාර්යතාවේ වර්ධනයක දැකීමෙන් තමලක් නෝ, සිද්ධාගයාගත කුලදන්වෝ වරිණව දහක් අංගලා පෙරදී අරිහත්වයට කබ්ජිය තියෙනවා. උනාහසේසේ සිස්තු චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ වරිණාපාලයේ දැකීමෙන් පැදුනා කුලදන්වෝ දහක් අංගලා පෙරදී රහත් වුණා. උනාහසේසේ සිස්තු සුනීදී රහතන් වහන්සේගේ ගමන් විලාසය දැකලා දැකීමෙන් පමණක් පෙරදී පරිජීයේ තාපෝධියක දහතකට වැඩි. ඒ රහතන් වහන්සේගේ සිස්තු මහා ධම්ම රහතන් වහන්සේ යහපල තමා කටින් දාපා දැනුවේ කියලා නාන්තරියේ. වලන්තේ තනේ වල් ඇතේ කොලාතුන් කියන සදාගෙන පතුතුන් ඉඳගෙන සාමිනියහන්ට කලව කරනවා. දැක්කා ධර්මාතෝ කියලා කියන්නේ සෝමයේ කුසතුමාරයා. යා ලක්ෂයක් දෙක මොන දැනුමේදී එලාවේ චිත්ත කුමාරයාගේ චිත්තයේ බලවත් ප්‍රසාදයේ කුක්කරද අයියාගේ කියන්නේ බාහදා විරහතන් වාසය ළඟම පරිදි බාහක ලක්ෂයක් පිළිපෙත් පරිදි කවදෙකද අනිහත්වයට පත් වෙන මෙලාවේ මේ සංවිධානය ගමන් විලාසේ පාව ගැටීමේ වෙන බලමදයක් නැතිවම නම වෙන කලල් කමිටියක් ඇති වෙනවාද මේ නිසා නරක අරිමින්න යතුන් නරකී අග්‍රගන්න උතුම් බුද්ධයා තමයි ආදුන ආකාංගලයේ මේ සංවිධානය ඇතවාදී කියන දහස්කම් දසදහස්කම් එක පිළිවෙල වලින ආකාරයේ ලැබෙන අපි අනන්තවාරෝ ලැබලාදී ඇතාවුතේ දීර්ඝාස බුද්ධ ධාමනවල සංගලත්මක දේවියට ලක්ෂණ ගලන් පෙරලත් ගලන්නට දේවියට වැඩම කළා කියලා. ඒ වගේ ධාතනයක් නැවත වැයකට අතර ලැබුණා කියලා විතරාත්මයා කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම දැන් අද කාලේ වෙන මහා සංගලත්යාකට ඉදිරි දිගටම දකින්න ලැබෙනවා. සැහැන්න ගන්න දකින්න ලැබෙනවා. සමාරී තාපේ බලාපොරොත්තු වෙන විදිහට අපේ ලැබෙනවා. සමාර්ථනේ අකංගරේ වදිනවා සමාර්ථනේ සංගරේ වදිනවා අකංගරේ වදිනේ ඉස්සරහට යන තේකන්නේ මේ දුකටේ මුදු මහ රහතන් වහන්සේලා බල පාපයන් වස්තුවේ දරාගෙන වදින ස්වාමීනා තුනම මේ තන් මහන්සේට මේ ආර්යයන්ට ප්‍රතිපදා පුරන්නට දුක පහල වේවා කියලා මෛත්‍රී කරන්නට උනේ සංවරදී ස්වාමීනා තුනම දැක ගන්න කාදු කාදු ඒකාදී දෙවියන් දී දුකටේ මුදු මහ රහතන් වහන්සේලා තම ගමන් කරන්නේ ස්වාමීනා තුනේ ඒ ආර්යයන්ට ප්‍රතිපදා මුදුන් තත්ේ නමකල නිරන්සුව ආභෝග වේවා කියලා විශුද්ධ කරගෙන ඉන්නවා. ඒක බුදු කෙනෙක් වහන්සේගේ වාග් විරහ